මේක අපේ හාමුදුරන හොඳම දේ තමයි. දැන් අම්මට ආදරේ, තාත්තට ආදරේ, ගෑනු ළමයට ආදරේ, සේනාසනයට ආදරේ, බැංකුවේ තියෙන ලක්ෂ 50ට ආදරේ. ඕම අමුතු අමුතු දෘෂ්ටි තියෙනවනේ ඔළුවල. ඉර්ධිය වඩලා අපේ හාමුදුරනේ මේ තින්න මේ ග්‍රාලෝක මණ්ඩලෙන් එළියට ගෙනිනවා. අරගෙන පෙන්න දැන් මේ තින්න අපේ සෞරග්‍රහ මණ්ඩලෙ. මේ තින්න මේ අපේ ප්ලැනට් ටික, මේ අපේ ග්‍රහය. දැන් අපලන්නේ මොනවද ඕනේ කියලා ආණ්ඩුව ඔයාලගේ. අදාස පාල වෙන්නේ මේකද? මේක ඇතුළේ පොඩි කැල්ලක් අක්කර දෙකක් අල්ලගෙන මම මොකද මේ කලින පිස්සුව? මම පිස්සෙද? ඒක දැන්ද තේරෙන්නේ කියලා. අපිට අවශ්‍ය දෙ නෙමෙයි මේ අල්ලගෙන ඉන්නේ. මෙතනින් හෙලියට ගිහිල්ලා බලනකොට තමයි මේක ඇත්ත කතාව පේන්නේ. එතකම් පේන්නේ නැහැ. වෙන අරතින අර අර ගායු, ඒ ගායු ගොඩාක් ලස්සන මේ දේවතාවිය ඉන්නවලු. කන දැන් දේවතාවියලද? යව නඩත්තු කරන්න එපා. එයාව නඩත්තු කරන්න එපා. ඒක ප්‍රශ්නයක් නේ. මේ ලෝකෙ මිනිස්සු ඔක්කොම අල්ලාගෙන ඉන්නේ මොනවද? ප්‍රශ්න. මගේ කියන එක තුල තියෙන ප්‍රශ්නය. අපේ කියන එක දෙය තුල තියෙන ප්‍රශ්නය. අනාගත සංඝයා වෙනුවෙන් තියෙන ඒ ප්‍රශ්නේ තියෙන්නේ. එයා දන්නේ ඒක ප්‍රශ්නයක් මේ නඩත්තු කරන්න කියලා. අර රූපලාවන්‍ය කරලා ලස්සන කරනවා වගේ ප්‍රශ්නේ ලස්සන කරලා තියාගෙන ඉන්නවා. ලස්සනට තියෙන ප්‍රශ්න. අර ඇතුලේ ඉන්න මනසට ඒක පේන්නේ නැහැ. එළියට ආවම තමයි ඒක පේන්නේ. දැන් ගොඩාක් අපිරිසිදු තැන්වල මිනිස්සු ජීවත් වෙනවනේ. පොඩි පොඩි කූඩාර වය ගන්න කානවල වතුර පිරීලා මදුරුවෝයි ගඳයි. ඌ බතුත් කනවා. එතන ඒ කානුව ළඟ වාඩිලා කනවා. අත්තෝදන ඉන්නා වෙනවා. වීලු තාලු කරන ලස්සනට ඉන්නවා. හැබැයි ඌ අරන් ගිල පිටරටක හොඳ පරිසරයක හොඳ නියම ලස්සන තැනක පිරිසිදු තැනක අවුරුදු දෙක තුනක් තියලා ඌ රිටර්න් ටිකට් එක දාලා ලංකාවට ඇවිල්ලා ඌ අර ඒරියක තියා බලන මේක කොහමද ඉන්නේ? ටැග්ගලෝ කෝල් කරනවා. මේ ගලදරිය රූම් තියනවද දැන්? ඇයි මේක ඉන්න බෑ? ඇයි? එළියට ගියාට පස්සේ ඒක තේරෙන්නේ නැහැ ඔයාලට. එතකන් තේරෙන්නේ. කවදාරි දවසක බ්‍රහ්මචර්යාව රැකෙනවනේ. ඒ බ්‍රහ්මචර්ය සීලය මේ ඥානගත වෙනවා. එදාට තමයි අපේ හාමුදුරන ගාන්තාව සරණ ගියේක ලියුම් ලියපේ වල අරි ලැජ්ජයි කියන එළියටවත් එන්නේ නැහැ. මේ වගේ මෝඩ වැඩක් මං කළාද? ගාමන්ට් එක ළඟ ඉඳගෙන හිටියා පැය ගාන. අනේ මේ කවුරු තොන්දි වල වීඩියෝ කලේ නැත්තේ. මේක වීඩියෝ කරා මම වාකාලම් මරනවා. ඇයි අරක ගැන හරියට කලකිරෙනවා. රාගේ තියෙන තාක්කල් ඒක තේරෙන්නේ නැහැ. රාගේ නැති වෙනවා. එකතු කරලා එකතු කරලා එකතු කරලා අම්මත් නැම පොඩි බඳලා ඔක්කොම තියලා කවදාද දවසක ලෝභේ නැති වෙනවන්නේ. හඳුන ලැජ්ජාව මැරෙනවා මේ මිනිස්සු. මෙච්චර ඉඩම් තියනද මෙච්චර වස්තු අනේ අර බැංකේ සල්ලි මේ බැංකේ කොහාට යන්නද මම මේක එකතු දැන් මේක කියන්නත් ලැජ්ජයි. ඒ කාලේ එන මේ වෙන මොකවත් කරන්නේ මේ වස්තු ගොඩ ගන්න එකද කළේ ලැජ්ජයිනේ. ඒව නැති වෙනකොට ඒ ලැජ්ජාව තේරෙනවා. තියෙන තාක්කල් තේරෙන්නේ අපිට තේරෙන්නේ අපි මේ රාගයේ කියන ප්‍රශ්නේ නිසා කාන්තාව ලස්සනට පේන්නේ. රාගი නැති වුනම සත්ත පාඩු ගණන් ගන්න. දැන් රාගි නැති වෙච්ච පිරිමි අය ඉන්නවා වයසට ගිය කට ගිහිල්ලා බලන්න. වෙනම නිදාගන්නේ. ළඟ ඉන්න කැමති නැහැ. කතා කරන්න කැමති නැහැ. කිසිම ගනුදෙනුවක් නැහැ. ඔය එන ඔය යන. ඇයි රාගි නැති වුනම අර වටිනාකම ගියා. හැබැයි බැඳපු කාලේ එල්ලෙන්න උලන් යන්න බෑ මැදි. ඒ තරම් ඇලවිලා ඉන්න කාන්දම වාගේ. ඇයි රාගි තිනකොට වටිනාකම වැඩි. රාගේ ප්‍රශ්නයක් තියෙන්නේ. ඒක ධර්මතාවයෙන් දකින්න ඕනේ. ධර්මතාවයෙන්. ඒක මේ අදන්න බැරි ප්‍රශ්නයක් නෙමෙයි. දැන් අපි හදලා තින්නේ. දැන් අපිට එහෙම ප්‍රශ්නයක් නැහැ නේ. ගුරුවරයා ඇතේ වගේ දුර්වල නම් ඕම් ප්‍රශ්නේ තියෙනවා. මේ ලෝකේ පිරිනිවන් පාපු රාත් වෙච්ච හැමෝම මේ ප්‍රශ්නේ හැදුවනේ. එන හදන්න ක්‍රමයේ තිබිලානේ. ඇයි අපි ඒක හදන්නේ නැත්තේ? සම්මාවෙන් දකින්නවා. දැකලා ඒ කටයුතු වල නිරත වෙනවා. වැඩි හොන්නේ උපසමත්තේ මුකුත් ඕනක්. දැන් ෆැක්ටරිය සිරප්පු බාට කම්පැනිට යන්න ගිහිල්ලා කාන්තාවන්ට අඳින්න පුළුවන් සිරප්පු දෙකක් දෙන්න කියන බාට දෙක. එතකොට දැන් මේක කාන්තාව අල්ලලාවත් නැහනේ. රබර් උණු කළා මැෂින් වලින් ගියා ප්‍රස් කරා කෙලින්ම බාට දෙකක් එනවා මැෂින් එකෙන්. අදන්නේ ඔක්කොම පිළිමි කට්ටියනේ. මේ දෙක අරන් ගිහලා කුටියක් ළඟ තියලා බලන්නකෝ මේ ඒ හාමුදුරගේ වෙනස කොහොමද කියලා. ඒ කියන්නේ ඒගොල්ලොන්ට කියලා වෙන් කරපු සිරප්පු දෙක දැක්කත් පොඩි ප්‍රශ්නයක් ඇතුලේ එනවා. ඒගොල්ලන් හැඳුමක් වැලේ දාලා බලන්නකො. ඒ හැඳුම දැක්කාම එහෙම වෙනවා. කාන්තා කුඩයක් නිකන් වේලෙන්ද තියලා බලන්නකො. එහෙම එකක් එනවා. ඇන්දක් එකක් ගහේ ඉල්ලලා තියෙන එක කට්ටේ කඩේ. ගඩේ විකුණපු මනුස්සයෙක් දිරි මනුස්සෙ. මේක තා කාන්තාව කල්ලලාවත් නෑ. හැබැයි ඒක කාන්තා බහක් එකක් නිසා කෙලෙසයක් මතු වෙනවා. කොච්චර ඉන්නවද තරුණ කොල්ලෝ බස් එකේ නැගලා රුපියල් 9 ටිකට් එක අරගෙන රුපියල් 35ක දුර යනවා. ඇයි ළඟ වාඩිලන්නේ කාන්තා මුට නැගිටින්නේ දෙන්නේ නැහැ. දීපෝලකට වෙන කම යනවා. ඇයි ඒ ළඟ වාඩි වෙලා ඉන්නකොටලා කෙලස් හැදෙනවා. කතා කරන කටහඬ එනකොට කෙලස් හැදෙනවා. දැක්කාම කෙලස් හැදෙනවා. සිතේ සිහියෙන් දැකලා මගහැරලා. ඒකෙදි අපේ Nirodha තියෙනවනේ හැම විටම. අද වර්තමානයේ ගත්තාම එක පිරිමි කෙනෙකුට සාමාන්‍ය 9ක් 10ක් විතර ඉන්නවා ගෑනු කට්ටිය. දැන් පිරිමි ගෑනු කට්ටිය වැඩිනේ. දැන් ඕම මගහරින්න ගත්තාම පැය 8ක් සේවා කාලය තුල එයාට තියෙන්නෙම කාන්තාව මගහරින්න එක. වෙන වැඩක් කරන්න හම්බෙන්නේ නැහැ. ඩියුටි කාඩ් එක ගියා ඔන් කළා. එයා කරන්නේ කාන්තාව මගහරින්න එක. අවසන්දිලා කාඩ් එක ගියා පඩිය ගත්ත ගෙදර ගියා. දැන් මොකක් කරලාද නැහැ. උදේ ඉඳලා පැය 8ම කළා තියෙන කාන්තාව මගහරින්න එක. එහෙම තත්ත්වයක් තියෙනවා වර්තමානයේ. සිල් ශාලාවට ගිහිල්ලා බලන්න මං කියන කතාව ඇත්තද බොරුද කියලා. පිරිමි කට්ටිය අර නිකන් මේ ඉඳි කටුව හෙනවා වගේ බිම වර්ණ හරි හමාරි 3-4 දෙනෙක්. ගෑනු කට්ටිය වෙයි වැලා. බණකට ගියත්, දානෙකට ගියත් ගෑනු කට්ටිය 100ක් ඉන්නවනේ පිරිමි කට්ටිය 3යි නැත්නම් 4යි. 25කට 1ක් 2ක් තමයි පිරිමි කට්ටිය ඉන්නේ. ඔක තමයි தත්ත්වය. මගාරින්න ගිය ජීවිත කාලේ වෙන වැඩක් කරන්න හම් වෙන්නේ නැහැ. ඒක හොඳට චෙක් කරලා බලන්න. පිරිමි කෙනෙක් එක්ක කතා කරන කොටත්, ගෑනු කෙනෙක් එක්ක කතා කරන කොටත් කෙලෙස් ඇතුළේ තියෙනවා නම් ඒ සිතේ වෙනසක් ඇති වෙනවා. කෙලෙස් නැත්තම් යට එක වාගේ. කෙලෙස් තිබුණොත් ඒ වෙනසක් තියෙනවා යා. අපි ඒක නැති කරගන්නේ කොහොමද? ඒක නැති කරගන්න නම් පුතා ඒකට ක්‍රමයක් තියෙනවා. තව අවුරුදු පහකින් මේ හදනවල ඇමරිකාවේ හඳට ගිහිල්ලා ඉන්න. ඒක තාම කාන්තාව ගිහිල්ලා නැහැ. ගෙවල් දොරවල් ඔක්කොම විකුණලා පුතා අඳේ පර්චස් දෙකක් ගන්න. අරගෙන කුටියක් අදලා ඉන්න. ඕන් ඒක නැති කරන ක්‍රමයක්. එහෙම හඳේ පර්චස් දෙකක් අරගෙන ගෙයක් අදාගෙන උයාගෙන කාලා ඉඳ බැරි නම් පුතා සෝතාපන්න සකෘදාගාමි අනාගාමි හරියත් කියන Nirodha මාර්ගය ඒ Nirodha සමාපත්තියට කමටන් වඩන්න. මේක Nirodha ඇතුලින් විතරයි විසඳෙන්නේ වෙන ක්‍රමයක් නැහැ. සෝතාපන්න වුණොත් 125ක් විසඳෙනවා. කලින් දැක්කාම යාගේ කය මේක කාමුක ඇඟීමෙන් පේනවනේ. දැන් එහෙම පේන්නේ නැහැ. සම්මාදිට්ඨින කෙනාට දැක්කාම එයා සාමාන්‍ය මිනිස්සු වර්ගයේ හොඳට කතා බහ කරනවා. එයාට ගොඩක් දරුණු කෙලෙස් එන්නේ නැහැ එයාට. සකෘදාගාමි වුණාම එයා සාමාන්‍ය කෙනෙක් විදිහට නෙමෙයි. එයා නිකන් අර පිරිමි කෙනා ගෑනු කෙනා අතර වෙනසක් නැහැ වාගේ එයාට. ඔක්කොම එකයි වාගේ. දැක්කත් එකයි නැත්ත් එකයි කතා කළත් එකයි නැත්ත් එකයි විශේෂ අවධානමක් නැහැ. අර සෝතාපන්න එක්කනට වඩා ඒ අඩුපාඩු ඇදිලා යන්නේ. අනාගාමි කෙනා අර ගාග්ගොලක් ඇඟේ වැදුනාම කොහොමද ඒ වගේ තමයි කෑනු කෙනෙක් වැදුනාම අර ඇඟේ බිත්තිය වැදුනා. දැනෙන්නේවත් නැහැ. එනම් මේ කෙලෙස් නිරෝධ වීම තුළින් තමයි මේ ප්‍රශ්නේ විසඳෙන්නේ. එහෙම නැතුව විසඳනවා නම් අර ක්‍රමයේ තමයි කරන්න තියෙන්නේ. තේරුම් ඉඩකඩන් ටික වික්කා අඳටකින් පදිංචි වුණා. කෙලෙස් නිරෝධ කෙරුවොත් තමයි මේ ප්‍රශ්නේ විසඳෙන්නේ. දැන හෝ නොදැන වැරදි කරනවානේ. ඒකට අපිට පව් එකතු වෙනවා. දැනගෙන කරන වැරදි වලට දැනගෙන විඳවනවා. නොදැන කරන වැරදි වලට දැන නැතුව විඳවනවා. දැනගෙන කරන ඒවා දැනගෙන විඳවන්නේ. ඒක දැනගෙනම 100 මේක නිරෝධ කරනවා. නොදැනුවත්ව කරන ඒවා නොදැනුවත්ව නිවිදවන්නේ. ඒක දැනගන්න නැතුව ඒක විඳවලා යන්න හරිනවා. ගෙවිලා යන්න හරිනවා. ඒ ක්‍රම දෙකෙන් තමයි ඒක නිදාස් කරන්නේ. හරියට තේරුන්නේ නැහැ. දෙකටම ඕමනේ කියන්නේ. තේරුණාද කියලා ඇහුවමත් ඕම කියනවා. තේරුණ නැහැ කිව්වමත් ඕම කියනවා. දැන් අපි කෙනෙකුට බයිනවා. ඒ බයින දැනගෙන. එයාට අපාත කරන්න, නිඳා කරන්න, විවේචනය කරන්න දැනගෙන බයිනවා. අපිට සමාජයක වාඩිලා ඉන්නකොට ප්‍රසිද්ධියේ හැමෝටම දැනෙන්න අපිටත් දැනෙන්න ඒ බැනුන් ටික හම්බෙනවා. දැනගෙන කරපු දේවල් දැනගෙන හම්බෙන්නේ. අපි යාට යන්න අරිනවා. ගියාට පස්සේ විචන නැහැ. මේ මනුස්සයත් එක්ක කිසිම ගුණයක් නැත. ගියාට පස්සේ විචන එක නැහැ. එයාට ඇෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපිත් මේ මගුල් ගෙවල් ඉඳලා කාලා බීලා අපිත් අඩුපාඩු තියන කවුරුත් මුකුත් කියන්නේ. ගියාට පස්සේ පතුරු යන්න මිනිස්සු විචනය කරනවා. අපිටත් අර විදිහටම ගියාට පස්සේ තමයි කරන්නේ. දැන කරන වැරදි දැන විඳවනවා. නොදැනුවත්ව කරන වැරදි නොදැනුවත්ව විඳවනවා. කෙනෙකුට බඩගිනි. දන්නවා දැන් එයාට කැම දෙන්න ඕන දෙන්නේ නැහැ. කැම දෙන්නේ නැහැ. කැම දුන්නොත් එයා ඉක්මනට මේ වැඩ ඉවර කරලා යයි. එයාව බඩගින්න තියාගෙන වැඩ ගන්නයි කැම කාලයා යයි. කැම දෙන්නේ නැහැ. ඇයි කැමට පැයක් විතර නවත්තනවනේ. අපරාදේ. ඒ නිසා තවත් වැඩ ගන්න එයාට බඩගිනි. හරි මේක ටිකක් කරලා කමුකෝ. ඒක කරන ගමන් තවත් මොනවා එකක් අට වෙනවා. අනේ මේ පොඩි දෙන්නේ මේකත් ඉවර කරලා එක පාටම කමු. තුන වෙනකම් මේ මනුස්සයව රවට්ට එක එකව කී එකේ වැඩ ගන්නවා. මේක අපි දැනගෙන කරන්නේ. හැබැයි එහා නොදැනුවත්ව තමයි ඒක විඳවන්නේ. යට බඩගිනි මම මේ පොඩි දෙන්නේ මේකත් කරමු කමන්නේ නැහැ කියන එක ඇත්ත කියලා එහෙම කරනවා. හොඳට ඇඳගෙන යනවා මගුල් ගෙදරකට. කෑම ටික තියෙනවා මේ විශේෂ එක ව්‍යංජනයක් නෑ ඉවර වෙලා. ඒක ගේනකම් එතන අර මේ දෙන වේටර්ලා අපිට බෙදන්න දෙන්න. පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න එක ව්‍යංජනයක් තියෙන පොඩ්ඩක් ඉන්න එනවා. අපි ඕන නෑ පොඩ්ඩක් ඉන්න මේ දැන් බෙදන්න ගත්තොත් ඔක්කොම බෙදාගෙන ඉන්න ඊපස් අරක අපරාධ පොඩ්ඩක් ඉන්න. අර ආයෙට කෑම තියෙද්දි අරක කරලා කරමු මේක කරලා මේක ඉවර කරලා කරමු කියලා අපි කොහොමද ඒකම ඒමම කරනවා යා. පෙනිපෙනේ තියෙනවා. අර එකක් අඩු ඒක තමයි ලිපේ. ඒක එනකම් මේ මනුස්සයලට බෙදන්න දෙන්නේ නෑ. පිංගාන අතේ තියන් ඉන්නවා. අර මනුස්සයා බත් එක අතන අතේ තියන් හිටියේ පෑ ගන්න. ඒ විදිහට මේකත් වෙනවා. හැම කර්මයක්ම යවන්න සිද්ධ වෙනවා. අවෝසි කර්ම කියලා කියන සුළු ඒවා. සමහර ඒවා ඉතින් අවෝසි වෙලා යනවා. කාට හරි බැනලා ගිහිල්ලා සමාව ගත්තාම ඊට පස්සේ ජීවිත කාලේ කාටවත් බනින්න නැතුව හැමෝටම ආශිර්වාද කළාම සුභ වචන කතා කළාම ඒ සුභාසිතාචය ආවාචා ප්‍රියමනාප වචන ඇසුරු කළාම කාලයක් යනකොට බැන්නකේ කර්මයට වඩා ඒ නොබැන්න කර්මයේ වැඩි ඒ නිසා අරක අවෝසි වෙලා යනවා. හැමදේම අවෝසි කරන්න බෑ. එහෙම අවෝසි වෙන්නෙත් නෑ. පව් නැති කරන ක්‍රමයක් නෑ. සර්ව බලධාරි දෙවියන් වහන්සේ පව් කමා කරනවා වගේ එහෙම ලෝක ක්‍රමයක් මම අහලා නෑ. එහෙම කමා කරන ක්‍රමේ මොකද්ද කියලා සමීකරණය මම හරියට දන්නෙත් නෑ. ඒ නිසා අපි ඒක විවේචනයටපත් කරන්නෙත් නෑ. අපි එහෙම ක්‍රමයක් දන්නේ නෑ. හැබැයි පව් කමා කරන ක්‍රමයක් නෑ. පව් වල අයිති අත්තරන ක්‍රමයක් තියෙනවා. පුත්කලයා ඉන්න තාක් කල් තමයි පව් පරිසම් දෙන්නේ. පුත්කලයා නැත්තම් දැන් ලියුමක් එවනවා අපි. ඒ ලියුම එනවා ඇවිල්ලා බලනකොට ඒ අදාළ ලිපිණියේ මිනිස්සයා නැහැ. මොකද වෙන්නේ? ලියුම ආපහු යනවා. අන්න ඒ වැඩේ කරන්න පුළුවන් අපට. පුද්ගලෙක් සත්‍යයක් ඉන්න තාක්කල් කර්ම අයිතිකාරයෙක් ඉන්නවා. පව්වල අයිතිකාරයෙක් ඉන්න. ඒ නිසා විඳවනවා. එයා ඒ කර්මෙක් විඳිනවා. එහෙනම් විඳීමත් විඳවීමත් ඇති වෙන්නේ පුද්ගලෙක් ඉන්න නිසා. රාත්තුන පුද්ගලෙක් නැහැ. අර ලියුම ඇවිල්ලා ආපහු යනවා වගේ අර කර්මයට අයිතිකාරයෙක් නැහැ. අයිති අත්තරින්න පුළුවන්. එදාටත් ඒ කර්මයේ සමාර කර්ම ක්‍රියාත්මක වෙනවා. පුද්ගලෙක් නැහනේ. ඒ නිසා ඒ කර්මයේ පරිසම් දීපු කෙනෙක් නැහැ. විඳපු කෙනෙක් නැහැ. විඳවපු කෙනෙක් නැහැ. එහෙනම් කර්මයෙන් අපට නිදහස් වෙන්න පුළුවන්. හැබැයි පව් සමා කරන ක්‍රමයක් ගෙවන ක්‍රමයක් නම් එහෙම එකක් නැහැ. ඒක විඳවල තමයි ගෙවන්න වෙන්නේ. අපි දැනගන්න ඕනේ දුක් විඳින්න කැමති නම් අකුසල් කරන්න. දුක් විඳින්න අකමැති නම් කුසල් කරන්න. ඇත්තටම අපට ඕනේ අනාගතේ බැනුම් ආන්න නැතු වෙන්න, දුක් විඳින්න නැතු වෙන්න. එහෙනම් මොනවද කරන්න ඕනේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න ඕනේ. එතකොට ඒකෙන් එකක්වත් ලැබෙන්නේ නැහැ. හැමතැනම බැනුම් ආලා අපාසල කනේ පාරවල් කාලා මිනිසුන්ගෙන් බැනුම් ආලා හැමතැනම මරණ තර්ජන තින ඔයගේ ප්‍රශ්න රාශියක් එන්න ඕන නම් දස කුසල් වඩන්න. මිනිස්සු එළවලව ගන්නවා. ඒවට කැමති නැත්නම් දස කුසල් වඩන්න. මාරා 11ට උනා පාර යන්න පුළුවන්. කිසිම කෙනෙක් ඇඟිල්ල දික් කරන්නේ නැහැ. දුක් විඳින්න කැමති නම් දස කුසල්. සැප විඳින්න කැමති නම් දස කුසල්. මුගලම් මහරහතන් වහන්සේට පරිසම් දුන්නයි කියලා උපාසක මාත්‍යය මමයිනි කියන්නේ. මුගලන් රාත් වෙච්ච මට මේම කර්මයක් පරිසම් දුන්නයි කියලා උන්වහන්සේ කිව්වද? ඇයි? පුද්ගලයේ සත්‍යයක් නෑ. ඒක අපිටයි පේන්නේ. බුදුහාමුදුරන්ට මේම වුණා අය. බුදුහාමුදුරෝ එහෙම කියන්නේ. ආනන්ද ආවල් සංසාරේ ආවල් තැනක ආවල් නම් මම ඉපදිලා හිටියා. එතන මේම වරද්දක් වුණා. ආනන්ද ඒ කර්මය මෙතන පරිසම් දුන්නා. මට පරිසම් දුන්නයි කියලා බුදුහාමුදුර කියන්නේ නැහනේ. ඒ කර්මය මෙතන පරිසම් දුන්නා. අපිට අපිරාත්‍යල නැති නිසා මාර වැඩි මුගලන් ආමුදුරන්ට මේම වුණානේ. හැබැයි මුගලන් ආමුදුරෝ කියන්නේ මට මේම වුණයි කියලා. ඒක පුද්ගලයා සත්‍යය නිරෝධ කරලා තියෙන උන්වහන්සේනේ. අපි නිරෝධ කරලා නැහැ. අපිට කම්පාවෙනවා.